යම්කිසි සිතුවිල්ලක් එනකොට ඒ සිතුවිල්ල දැනගන්නවා. එහෙම නේද? දැන් බලන්න මෙතන තියෙන දෝෂය, මේක කෝපයේ බව මම දැනගන්නවා. කෝපයේ බව දැනගන්නවා. එතකොට මෙතනදී මම ක්‍රියා කරන්නේ එක සිතුවිල්ලක් වශයෙන්ද සිතුවිලි දෙකක් වශයෙන්ද? දෙකක් වශයෙන්. කෝපය දැනගන්නවා කියන එක සිතුවිලි දෙකක්. නම් අපිට තේරෙනවා දැන් කෝපය දැනගන්නවා කියන එක එකක් නේ. දෙකක්. ඇයි? කෝපේ දැනගත්තා සිත. කෝපේ දැනගත්තා සිත ඒක මම දැනගත්තා කියන එක දෙක. කෝපේ බව සිතර දැනුණානේ. දැනගෙන ඉවරයි. හැබැයි ඒක දැක්ක බව මම දැනගන්නවා. ඒක දෙවෙනි හදියරක්. ඒ කියන්නේ නිතරම මමයි බාහිර දෙයි අතර පරතරයක් නඩත්තු වෙනවා. සිතට දැනෙනකොටම දැනගෙන ඉවරයි. දැන් රාගසිතක් එනකොටම ඒක දැනගෙන ඉවරයි. හැබැයි රාගසිතක් ආවයි කියලා දැනගත්තයි කියලා කියන්නේ ඒක දෙවෙනි එකක්. අරක නැවත අපි අප්ඩේට් කළා. එම නැත්තම් ඒක නැවත ප්‍රතිසංස්කරණය කරගත්තා. අපට ඕන විදිහට ඒක වෙනම වෙන් කරලා ගත්තා. එනකොටම අර දැනගත්තා කියන එකත් වෙලා ඉවරයි. හැබැයි ඒක අපට අහුවෙන්නේ නැහැ. ඇයි අහුවෙන්නේ නැත්තේ? අපේ අවබෝධය මත නිසා එන එක දැනගත්ත බවට ගන්න. හැබැයි ඒක අපි දැනගන්න ඕනේ. ඒක තමයි දැනගත්තයි කියලා අපි එකක් නඩත්තු කරනවා. ඒ කියන්නේ බලන්න කියලා එන සංඥාවත් නිවැරදි. බලපු සංඥාවත් නිවැරදි. බලපු බව දැනගත්ත සංඥාවත් නිවැරදි. හැබැයි මේක බලපු එක, බලන්න කියපු එක, දැනගත් එක, දැනගන්න කියපු එක මේ ඔක්කොම ආවේ සිත දැනගත්ත නිසානේ. දැන් මේ කෝපයක් තියෙනවායි කියලා සිත දැනගත්තේ නැත්නම් දැනගන්න ඕනේ කියලා කියන එකක් ඇයිද? දැනගැනීමේ අවශ්‍යතාවයක් ඇයිද? දැනගත්තා කියලා එකක් ඇයිද? මොකවත් එන්නේ නැහැ. ඇයි? මේ ටික එන්න නම් සිත කලින් මේව දැනගෙන තියෙන්න ඕනේ. එහෙනම් මේ ටික එන්න කලින් සිත දැනගත්ත නිසා නම් මම මේ කියන කාරණාවලට මැදි වෙන්නේ. එහෙනම් මේ කියන කාරණා දැනගත්ත නිසා නම් අටගන්නේ. ඒ කාරණාව මම අනවශ්‍ය විදිහට ගොඩනගන එක. ඒ කියන්නේ ඒක කල්ලතේ වෙලා ඉවරයි. දැන් දෙමිච්ච කෙනෙකුට ගිහිල්ලා අපි මොනවද කියන්නේ? පියද ගන්න. දෙමිච්ච කෙනෙකුට කියන නාන්න. නාන්න නාන්න තෙම්බිරිසාව දෙයි. ඒ මනුස්සය කවුද? දැන් නාලනින් ඉන්නේ. තවත් මොනවද නාන්න දෙන්නේ? අන්න ඒ වගේ එකක් නේ වෙන්නේ. ඒ වගේ එකක් නේ වෙන්නේ. හේතුව සිතට දැනෙනකොටම දැනගෙන ඉවරයි. හැබැයි මම ඒක පිළිගන්නේ ඒක මම දැනගන්න ඕනේ. සිතට මේම එකක් ආවා. මම ඒක දැනගත්තා කියලා මම වෙනම එකක් හදනවා. ඒ කියන්නේ එයා තාම අර නිවැරදිම තැනට ඇවිල්ලා නැහැ. හැබැයි මේක කලින් කිව්වොත් මේක අහුවෙන්නේ නැහැ. හැබැයි මේ ගොඩාක් දේවල් ලොකු බලයක් නැති වුණාට සමහර මේ පීඩන තියෙනවා. සමහර චිත්ත වීති තියෙනවා. ඒකේ ධාරිතාව වැඩි නම් ඒක අපිව පාලනය කරනවා. බලය අඩුයි. අපි පාලනය කරනවා. දැන් අපි සමහර වෙලාවට මොනාරි අපි විශේෂ බලාපොරොත්තුකින් ඉන්නා මෙන්න මේම වෙන්න ඕනේ කියලා. ඒක සමාට වෙන්නේ නැත්තම් ඒක ටිකක් පැයක් විතර අපි සිතට කම්පා වෙනවා. ඒක හරියට අපිව මේ පොරබදනවා. අපි දන්නවා මෙයාට මොකොත් මට කරන්න බෑ කියලා. නමුත් එයාගේ පාලනේ සෑහඳ වෙලාවක් තියෙනවා. දැන් කම්පනලා තියෙනවා. ඒක තියෙන්නේ අර නිවැරදි දැක්ම තුල. අර අවබෝධයේ කැපැසිටි එක අඩුයි. ඒක ටිකක් වැඩිපුර දියුණු වෙනකොට ඒක හරියන්නේ. අවබෝධයමයි ඒක නිවැරදි කරන්නේ. වෙන එකක් කරන්න බෑ. හැම දෙයක තුලම අවබෝධයක් තමයි තියෙන්නේ. මේ කියන හැම නාම රූප ධර්මතාවය තුළම මොන ධර්මතාවය මොන බණ කොච්චර ගැඹුරෙන් කොයි විදිහට දේශනා කළත් ඒ හැම දෙය තුළම අවබෝධ කරන ප්‍රතිසතියට අනුව තමයි ප්‍රතිඵල දෙන්නේ. එහෙම නැත්නම් ඒකේ ප්‍රතිඵල නැහැ. ධර්මයේ ඊන වෙනවයි කියලා කියන්නේ මේ ඇත්තටම ධර්මයේ ඊන වෙන්නේ නැහැ. පච්චේක බුද්ධ ඇති වෙනවයි කියලා කියන්නේ ඊන වෙලා නැහනේ. ඊන වෙනවයි කියලා කියන්නේ තේරුම් ගන්න මිනිස්සු නැහැ. අවබෝධ කරගන්න මිනිස්සු නැති වෙනවා. එතකොට ඊන වෙනවා කියලා අපි කියන එක. ඇත්තටම ඊන වෙලා නැහැ. කියන දේ තේරුම් ගන්න මිනිස්සු නැහැ. ඒ නිසා කියන ධර්මයේ ඉවරයි. සාතන ඉවරයි. දැන් මේක පිරිහුණා කියලා කියනවා. ඇත්තටම පිරිහිලා නැහැ. ධර්මයේ එමම තියෙන චතුරාර්ය එමම තියෙනවා. තේරුම් ගන්න මිනිස්සු නැහැ. කිව්වට වැටෙන්නේ නැහැ. අර බීරාගේ කනට නලාව පිම්බා වගේ අපි කෑ ගාලා කියනවා මෙන්න මේම දෙයක් තියෙන. ඒගොල්ලෝ ආනුන් අරගෙන ඇත්තද එමද කියලා කහාගෙන ඉනවා. ඇයි ඒවලන්ට ඒක තේරෙන්නේ නැහැ. එතකොට අපි කියන සාතන පිරිණුණායි කියලා කියනවා. ඇයි? මාර්ගපල්ලම් බී වෙන්නේ. බී වෙන්න තේරෙන්න එපාය. තේරිච්චද අවබෝධ වෙන්න එපාය. අවබෝධ වෙච්චද ප්‍රත්‍යක්ෂන්න එපාය. මේවා මොකවත් වෙන්නේ නැහැ. අර ඇහෙනවා වාගේ එකක් විතරයි තියෙන්නේ. දැනුත් වර්තමානයේ ගොඩාක් මාර්ගපල්ලාවෙන් අඩු වෙන්න ප්‍රධානම හේතුව මේක තමයි. ප්‍රඥාව මදි නිසා අර කියනකොට rahat වෙන්න බෑ. ඒකට ටිකක් වෙලා යනවා. පොඩ පොඩ හැදිලා තමයි යන්නේ. අදත් අපි දන්නවා රාගය කියන එක මේ ආර්ය ජීවිතේට ගැලපෙන්නේ නැහැ කියලා. කො රාගේ සම්පූර්ණයෙන් අතරපු කෙනෙක් ඉන්නවද? ඇයි අතරින්න බැරි? ඒ සිතුවිලිනකොට එයා දැනගන්න එපා මේක මට මේ අකටයුත්තක් කියලා. අතරින්න කැමැත්තෙන් එක මැනේ කරනවා. ආසයි ඒ මැනේ කරන්න. ඇයි? ඒ අවබෝධය මදි. වැටහීම මදි. ඒ නිසා කෙලෙස් කියලා දැනගෙනත් ඒ කෙලෙස් නඩත්තු කරනවා. අඩුපාඩු කියලා දැනගෙනත් අඩුපාඩු නඩත්තු කරනවා. දුර්වලකම් කියලා දැනගෙනත් ඒ දුර්වලකම් නඩත්තු කරනවා. නිවැරදි කරන්නේ නැහැ. හැබැයි වෙනවා. කාලයක් ගිහින් අවුරුදු 3ක් 4ක් පාක් ගිහිලා මේක වෙනවා. ටිකක් කල් යනවා. අර අඟුලි මාල දාරු කිරිය වගේ සෙනෙහෙන් වෙන්නේ නැහැ. ඒ තරම් ඉක්මනට ඒක නිරෝධ කරන්න දක්ෂ නැහැ. පොඩ පොඩ වෙන්නේ. තරහා යන එක භික්ෂු ජීවිතේ ගැළපෙන්නේ නැහැ. ඉතින් තරහව නොගෙන ඉන්න පුළුවන් නේ. ඇයි තරහා ගන්නෙ? එහෙනම් තරහව මට ගැළපෙන්නේ නැහැ කියලා දන්නවා. නමුත් ඒක නිරෝධ වෙන්න බෑ. ඒක කැමැත්තෙන්මයි තරහා ගන්න. මම ගන්නත් ඒක අල්ලපු ගෙදර මිනිස්සු අදගන්නේ නැහැ. මම්මයි ගන්නෙ. ඒ කියන්නේ කැමැත්තෙන් මම ගන්නෙ. හැබැයි ඒක හැදෙනවා. මේ බලාපොරොත්තු කැඩුනාම හැදෙන්නේ. මිනිසුන්ගේ බලපෑම නිසා මේ තරහා එන්නේ. අවශ්‍යතාවයන්ට මේ තරහා එන්නේ. උවමනාවන් වලට තරහා එන්නේ. පුරුද්දට මේ තරහා එන්නේ. බලපෑම් වලින් තරහින්නේ කියලා තරහිනේ ඔක්කොම වැටෙලා වැටෙලා අවබෝධ වෙලා කාලයක් යනකොට මේ තරාව කියන්නේ මොකද්ද කියලා හරියට මඳුර ගත්තාම තරහින්නේ නැහැ. දෙක ටිකක් කල් යනවා. ක්‍රමානුකූලව හැදෙන්නේ. අර කතාවක කිව්වා වාගේ. අත්තනමක් විතර ඉන්නකොට අර මේ සර්පය කර මැදට දැම්මම ණය 69ක්. ආගියතක් නැහැ. දොර හැරලා තියෙද්දි ජනෙල් වලින් ගිහිල්ලා. අර එක්කෙනෙක් විතර වාඩිවලා බලන් ඉන්නවා. බලනකොට එයා ගී කාලේ අයිකුන්ටකේ. එයා නයා ගැන දන්නවා. නයා කියන්නේ මොකද්ද? ඔහුගේ විස තියෙන්නේ කොහමද? වල්ලන්න ඕනේ කොහමද? ඌව ඊලෑ කරන්න ඕනේ කොහමද? ඌව නටවල හම්බ කරන්න ඕනේ ඔක්කොම දන්නවා. ඒ නිසා එයා බය වුන්නේ නැහැ. 69 ම නිකම්ම නිකන් ගෙවල් වලින් රස්සාව වලින් ආපු නිසා 69 ම අඳුරුදා. අරයා කලබල නැයි. එයා ගිහ කාලේ අයිකුන්ට ගියා නයා වඳුරනවා. ඒ නිසා එයා කලබල වුන්නේ නැහැ. අදත් අපි මේ කෙලස් වලට අහු වෙන්නේ කෙලස් තාම අඳුරන්නේ නැහැ. කෙලස් පිළිබඳ නිවැරදි අවබෝධය නැහැ අපි තුල. ඒ නිසා තමයි කෙලස් වලට අහු වෙන්නේ. අරියටම අවබෝධය තියනවනම් නිවැරදි දැක්ම තියනවනම් ඒ කෙලස් එකකටත් අහුවෙන්නේ. අර යවාගේ වාඩිලා ඉන්නවා. නයාට කලබල නෑ. නයා දන්නවා මූ මාව දැකලා බය වෙන්නේ නෑ නම් මෙයාගෙන් පරිස්සම් වෙන්න ඕනේ. නයායි පරිස්සම් වෙන්නේ එයාගෙන්. එයා නයාගෙන් පරිස්සම් වෙන්නේ නෑ. අර කට්ටිය නයා ගැන දන්න නිසා නයාගෙන් ඒගොල්ලෝ පරිස්සම් වුණා. දැන් මෙතනදී නයා මෙයාගෙන් පරිස්සම් වෙනවා. මෙයාට වුණොත් මගේ ජීවිතේ ඉවරයි. දත් දෙක ගලවලා මාව රස්සාවක් වශයෙන් තියාගනි. මෙච්චරයි තියෙන්නේ තේරුම් ගන්න ලෝකෙ. කෙලස් අඳුනා ගන්න තාක්කල් කෙලස් මාව නඩත්තු කරනවා. අඳුනා ගත්තට පස්සේ මම කෙලස් නඩත්තු කරනවා. ඒ කියන්නේ මගේ පාලනේ යටතේ කෙලස් තියෙන්නේ. දැන් මම ඉන්නේ කෙලස් පාලනේ යටතේ. හරි භයානකයි. ඕනම මොහොතක ඕනම කෙනෙකුට මගේ අනතුරක් හානියක් විය හැකි. ඇයි කෙලස්නේ මාව පාලනය කරන්නේ? මම ඉන්නේ කෙලස් පාලනේ යටතේනේ. කෙලස් තියෙනුනේ මගේ පාලනේ යටතේ. රාතන් වහන්සේලාගේම තියෙන්නේ. උන්වහන්සේලා ලෝභ දේශ මොහ හඳුරනවා. හැබැයි එකක්වත් ලෝකෙට අනතුරක් නැද නෑ. ඇයි? ඒ ඔක්කොම උන්වහන්සේලා පාලන යටතේ තියෙන්නේ. කිසිම කෙලෙසියක් උන්වහන්සේලාගේ අවසරෙන් තොර ක්‍රියාත්මක වෙන්නේ නෑ. නිරෝධයටපත් වෙලා ඒවා. ක්‍රියා විරහිත වෙලා. පැවැත්මක් විතරයි, දැනීමක් විතරයි ඒක. ක්‍රියාවක් නෑ ඒක තුල. නමුත් අපට දැනීමක් ආපුගම මොනතරම් ක්‍රියාවලියක් එනවද ඒක තුල? කිසිම දෙයකින් අපි සෑයීමටපත් වෙන්නේ නෑනේ. ලද දෙයින් සෑයීමටපත් වෙන මානසිකත්වයක් අදාගන්න අපි දක්ෂ වෙලා නෑනේ. ඒකනේ අපි මෙච්චර මේ මාන්සියෙන් ජීවත් වෙන්නේ. හැමදේම අදන්න, හැමදේම නිර්මාණය කරන්න, පැවැත්මට, යහපතට, අනාගතයට සැයිමටපත් වෙන මානසිකත්වේන ඉපදෙන්න කලින් අම්මා තීරණේ වුණා නම්, කුස තීරණේ වුණා නම්, අද වෙනතුරුත් කන්න බොන්න හැමදේම ලැබුණා නම්, ඔක්කොම විශ්වේ නඩත්තු කළා නයි, ඉතුරු ටික නඩත්තු කරන්නේ නැද්ද? මෙච්චර කාලයක් නඩත්තු වෙච්ච එක අපිට විශ්වාසයි, ඉදිරි කාලේ ගැන විශ්වාසනේ. අපි ගැන අපට විචිකිච්ඡාවන සැකේනේ. අපේ කර්මය පිළිබඳව අපට විශ්වාසයක් නැතිකොට කොහොමද අපි විශ්ව ධර්මය පිළිබඳව විශ්වාස කරන්නේ? ඉසල්ලාම මම මේ විශ්වයේ ඉපදිලා මම මේ යන ගමන තුලවත් මට විශ්වාසයක් ඇති වෙලා නැහැ සැකය. ඒට මොනවා වෙයිද? අනාගතයට මොනවා වෙයිද? අනතුරක් ආබාධයක් රසණීපයක් වුණාම කීයක් හරි වත්කමක් තියෙන්න ඕනේ. නෑදා එන්න ඕනේ. දායක ඉන්න ඕනේ. මාව පරිභෝජනය කරන්න, මාව ඉදිරියට ගෙනියන්න, නඩත්තු කරන්න, අපොපත්තාන කරන්න. ඒ ඔක්කොම බලාපොරොත්තු වෙනවා. සෑයීමටපත් වෙන්නේ නැහැ. මෙච්චර දේවල් වුණා නම් ඇයි ඉතුරු ටික වෙන්නේ නැද්ද? ඇයි ඒක කර්මයට බාර දෙන්නේ නැත්තේ? ලද දෙයින් සෑයීමටපත් වෙන්නේ නැත්තේ ඇයි? සන්තෝෂයෙන් හැමදේම පිළිගන්න මානසිකත්වය හදන්නේ නැත්තේ ඇයි? ආර්ය මාර්ගය වැරදුනා නෙමෙයි. අපි වරද්දගත්තා. අපි වරද්දගත්තා. අපේ දුර්වලකම් නිසා ඒක වැරදුනා. ඇත්තටම මට මම දුක් දෙන්නේ නැතුව ඉන්නවයි කියන එකවත් Tamanට තේරුන්නේ නැහනේ. ඇයි මං අනුන්ට බනින්නේ නැත්තේ? මට බැනුම් ආන්න බෑ. ඒ නිසා මට දුක් දෙන්න මං අකමැති. ඒ නිසා මම බනින්නේ නැත්තේ. ඇයි හොරකම් කරන්නේ නැත්තේ? මගේ දේවල් හොරකම් කළා මට දුකයි. මගේ දේවල් අයිනි වුණා මට දුකයි. ඒ නිසා මම අනුන්ගේ දේවල් ගන්න නැහැ. ගත්තාම මේක වෙනවා. මට දුක නොලැබෙන පිණිස මම හොරකම් කරන්නේ නැහැ. මට දුක නොලැබෙන පිණිස මම අනිත් අයට බනින්නේ නැහැ. සිල්වල ඔය ටික අවබෝධ වෙලා නැහැ නේ. මොකද්ද අපි සිල් අවබෝධ කරලා තියෙන සිල් වල මොකවත් දන්නේ නැහැ. ඇයි සිල් රකින්නේ? ඒ ප්‍රශ්න මට එනවට මං කැමති නැහැ. මාව මරනවට කැමති නැහැ. එනනම් මං කාවත් මරන්නේ නැහැ. මාව පරිස්සම් කරන්න මේ සිල් රකින්නේ. අනුන්ව පරිස්සම් කරන්න නෙමෙයි, සාසනය රකින්න නෙමෙයි. සාසනය මොකටද රකින්නේ? ඒක ගෞතම බුදුහාමුදුරන්ගේ බුද්ධානුභාවය බලාගනි. උන්වහන්සේගේ පාරමිතාවේ පන්දාවට ඒක කරගනි. ඒක පාරමිතා ප්‍රශ්නයක්, අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි සුරාව මං ගන්න නැත්තේ? මේ ලෝකෙ මත් වෙනවට, මත් වෙන නිසා තියෙන ප්‍රශ්න වලට මං කැමති නැහැ. මගේ පරිස්සමට මං ගන්න නැත්තේ. ඇයි බොරු කියන්නේ නැත්තේ? මිනිස්සු මට බොරු කියනවට මං කැමති නැහැ. මං රවටෙනවට කැමති නැහැ. ඒ නිසා මං මිනිසුන්ට බොරු කියන්නේ නැහැ. ඒකට මිනිස්සු මට ඇත්ත කියයි. මම රවටෙන්නේ නැහැ. රවටෙන දුක මට දරා ගන්න බෑ. ඒ නිසා මං මිනිසුන්ට ඇත්ත කියනවා. ඇත්තටම සීලය තුළින් කරන්නේ මොකද්ද? මගේ ආරස්සාව හදන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එම නැත්තම් සතර සටිපට්ඨානය වඩන භාවනා යෝගියාට සුදුසු පරිසරය නිර්මාණය කරන එක මේ සීලෙන් වෙන්නේ. එයාට අවශ්‍ය පරිසරය හැදෙනවා. ඇයි කාගෙන්වත් එයාගේ ජීවිතයට අනතුරු නැහැ. එයාගේ දේවල් මොකවත් තොරකම් වෙන්නේ නැහැ. මිනිසුන්ගෙන් ධාරණ පීඩන නැහැ. මෝහයේ මත් වෙලා එයාට වැටෙන්න තියෙන දේ එයාට වැටෙන්නේ නැතුව යන්නේ. කිසිම කෙනෙක්ගෙන් එයාට අකටයුත්තක් වෙන්නේ නැහැ. එයාගේ ගුරුවරු, එයාගේ මේ ගනුදෙනු කරන කල්යාණ මිත්‍රයාට බොරු කියන්නේ නැහැ. ඇයි? එයා ඒක තමයි අර සීලෙන් දීලා තියෙන්නේ. දුන්න දේ තමයි ලැබෙන්නේ. එයාගේ පිරිණිවීම සඳහා, එයාගේ මේ භවයේ සඳහා එයාට අවශ්‍ය සියලුම දේවල් මේ සීලය තුළින් එයාට සැකසෙනවා. ඒ පරිසරය හැදෙනවා. මේ ප්‍රතිරූප දේශයක් මේ හදන්නේ. දසසිල් සමාදන් වෙනවා, පන්සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ පන්සිල් වලට සාපේක්ෂව එයාට පරිසරයක් හදා ගන්නවා. දසසිල් වලට සාපේක්ෂව ඉහළ මට්ටමේ පරිසරයක් හදනවා එයා. ඉහළ මට්ටමේක. ජාත රූප වල ඇත්තටම යථාර්ථය අපි දන්නේ නැහැ. ඒකේ තියෙන කර්මකාරණ ලෝකෙට කියන්න ආවිස මදි. ඒක එක සරල පුංචි දෙයක් තමයි. මම මිල මුදල් රත්තරන් ගන්නෙ නෑ, පරිභෝජනය කරන්නේ නෑ කියලා කියන්නෙම මට කවුරුත් ඒවා ගෙනල්ලා දෙන්නේ නෑ. ගෙවල් ගෙනල්ලා දුන්නේ නැත්නම් මට කියලා වත්කමක් හැදෙන්නේ නෑ, සම්පත් හැදෙන්නේ නෑ, මට කියලා විශාල දේපළ නිර්මාණය වෙන්නේ නෑ. එහෙනම් අත්තරින්ද මාන්සින්ද තියනවද? මොකවත් නෑ. ඇයි? ලස්සන්ට අත් දෙක පියාගන්න. ඇයි? පිරිණි වෙනකොට අපවත් වෙනකොට එයාට කිසිම ප්‍රශ්නයක් නෑ. අත්තරින්ද කියලා පවරන්න කියලා මොකවත් නෑ. එයාගේ පිරිණිවන් පෑම සරල වෙන්න, සෑහළු වෙන්න ඒ සීලය උදව් කරනවා යාට. නැත්තම් ඔප්පු ලියන්න ඕනේ, තිරප්පු ලියන්න ඕනේ, මායින් කණු හදන්න ඕනේ. ඒක ආවලාට දෙන්න, මගේ මුදම ශ්‍රාවකයා මගේ ළඟ හිටපු කෙනා මෙයාට අයිතිය දෙන්න, විහාරාධිකාරි මෙයාට දෙන්න, ගේට්ටුවේ අයිතිය මෙයාට දෙන්න, දෙහිපළවල අයිතිකම කියන්න දෙපාය. මැරෙනකොට පෑපාක් විතර ඕනේ. එයාට මේ වඩපු දෙය කියන්න නෙමෙයි, දෙහිපළ ටික පවරන්න පෑපාක් ඕනේ. මේ ප්‍රශ්න වලින් නිදහස් කරන්න තමයි ඒ ජාත රූප වලින් භාග්‍යතුන් වහන්සේ අපට ඒ මාර්ගය සලසලා තියෙන්නේ. ඒ ශික්ෂාපදේ රකින්න කරන්න මේ ප්‍රශ්න මොකවත් නැහැ. ඒ යාට කියලා අත්හරින්න වත්කමක් නැහැ, නඩත්තුවක් නැහැ. එයාට කියලා බැඳීමක් නැහැ. මැරෙනකොට යා මාර්ගඵලයක නැති වුණත් එතන බෛරවයක් වෙන්නේ. ඇයි? එතන මොකවත් නැහැ යාට. ඒ නිසා එතන ඉන්නේ නැහැ යා. කොච්චර ලොකු යාපතක් යාට වෙලාද සීලේ? මේ හැම සීලයක්ම අපට යාපතක් නේ කරලා. අපේ යාපත පිණිස තමයි මේ සීල් නිර්මාණය වෙලා තියෙන්නේ. මේකේ යථාර්ථය අපි දකින්නේ. හැම දින 14ට සැරයක්ම අපි සිල් අලුත් කරනකොට ඇයි මේ සීලය පිළිබඳ එක කාරණාවක් දැනගන්නේ? අවුරුද්දක් විතර යනකොට 365ක් විතර කාරණා දන්නවා මේ සීලය පිළිබඳව. ආයි කවදාවත් සංසාරේ පිරිණිවෙනක අපේ සිල් කැඩෙන්නේ නැහැ. ඇයි? සීලය වැඩිපුරම දන්නේ අපි. නයාගෙන හොඳටම දන්න කෙනා නයාට බය නැහැ. ඒ වගේ සීලය හොඳටම දන්න කෙනාට සිල් කැඩෙන්නේ නැහැ. සිල් නිකම් පරිස්සම් වෙනවා. එයා සීලය ආදීනව දන්නවා. සීලය තුළ තියෙන යථාර්ථය දන්නවා. හැම සීලයක්ම අපේ ආරක්ෂාවට අදලා තියෙන්නේ. ඒ හැම සීලිය තුළින්ම නිවන් දකිනකම් පිරිණිවනකම් අපේ පරිසරය හැදෙනවා. අපේ පරිසරය හැදෙන්නේ අපිට සුදුසු පරිසරයක් නිර්මාණය වෙනවා. දේපළ ලැබෙන්නේ නැති අපේ ජීවිතයට ආරස්සාව තියෙන, අපේ දේවල් ඔරපන් නොවන, අපට බොරු නොකියන, අපට අපාසනින්දා නොලැබෙන, විවේක සුවයෙන් ඉන්න බොහොම ලස්සනට නිස්කලංක ජීවිතයක් එක පරිසරයක් හැදෙන ඒක තමයි අර දසසිල්වල නිර්මාණය වෙලා තියෙන්නේ. මේක අපි දැක්කේ. මේක අපට තේරුන්නේ නැහැ. අවබෝධයේ මදි නිසා අපිට ඒක තේරුම් නැත්තේ. මෙන්න මේ කාරණා ටික හරියට තේරුම් ගන්න පුළුවන් නම්, මේ තියෙන ගනුදෙනුව තුළ තියෙන යථාර්ථය වටා ගන්න පුළුවන් නම්, ගොඩාදොරට නැවත ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්නේ ඇයි? එයා මොකටද ඉපදෙන්නේ? දැන් නාම රූපයත් එක්ක ගනුදෙනුව කරන්න තියා ඉපදිලා මොනවා කරන්නද? කරන්න දෙයක්වත් නැහැ. එයා ඉපදෙන්නේ, ඉපදුණත් එයා කරන්න දෙයක් නැහැ. ඔක තේරුම් අරගෙන වඩා ගන්න. දැනටමත් ප්‍රමාදයි. අටුවාව දන්නේ නැහැ නේද? චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවයේ මගේ අවබෝධයට මට තේරිච්ච එකක්. දැන් දුකක් තිබුණොත් ඒකට හේතුවක් තියෙනවා. ඇයි? දුක කියන එක ප්‍රතිඵලයක් නේ. දැන් කවුරු හරි ඇවිල්ලා මට බයිනවා, දුකක් ඇති වෙනවා. දැන් බැන්නේ හේතුවක් තිබිච්ච නිසානේ. මගේ මොනාර එකක් තියෙන්න එපාය. එතකොට දුක තිබුණත් හේතුවක් තියෙනවාමයි. හේතුවකුත් තිබිලා දුකක් තිබිලා දෙකම තිබුණොත් නිදාසීමක් තියෙනවද නැද්ද? හේතුවයි ඵලයයි දෙකම තිබුණොත් හේතුවයි ඵලය සම්පූර්ණ වෙච්ච තැන අනිවාර්යම නිදාසක් වෙනවාමයි. එක්ක ඵලයක් තිබුණොත් නැත්නම් හේතුවක් තිබුණොත් තවත්මක් තියෙනවා. දැන් මෙතන හේතුවයි ඵලයයි දෙකම තියෙනවනේ. එහෙනම් අනිවාර්යයෙන් මේක නිමා වෙනවා. නිමා වෙනවා නම් නිමා වෙච්ච ක්‍රමයක් තියෙන්න එපායි. හතර මෙතන තියෙනවනේ. කෙනෙක් මට දුකක් දෙනවා. දුකක් දෙනවා කියලා කියන දුක හෙනකොට මම දන්නවා මේක හේතුවක් එක්ක තියෙන්නේ. හේතුවක් නැතුව මේ දුක එන්නේ නැහැ. හේතුවකුයි ඵලයකුයි දෙකම පවතිනවා නම් ඒක නිමාව අත ළඟයි. ඒකට නිමාවක් තියෙනවා නම් නිමා වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. නැතුව නිකන් නිමා වෙන්න බෑ. එහෙනම් චතුරාර්ය කියලා අපි ආර්ය සත්‍ය හතරක් කිව්වට එක සත්‍යයක් තමයි හතරාකාර ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒක හතරෙන් කිව්වොත් තමයි මිනිසුන්ට තේරෙන්නේ. ඒක ආයන සත්‍යං ආර්ය සත්‍යං කියලා අපි කිව්වා නම් මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ආර්ය සත්‍ය එකයි කියලා අපි කියනවා. ඒකායන ආර්ය සත්‍යං කියලා කියනවා. මිනිසෙක පිළිගන්නේ. චතුරාර්ය කිව්වා මිනිසුන්ට හතරක් තියෙනවා. ඇත්ත එකයිනේ තියෙන්න පුළුවන්. එක 70ක් තිබුණොත් අනිත් එක බොරු වෙනවා. 72ක් තියෙන්න පුළුවන්ද? මෙයා මේක ගත්තා. මෙයා මේක ගත්තේ නැහැ. දැන් අපි එම 72ක් කියන දෙකම ඇත්ත. දැන් මේකෙන් කෝකද ඇත්ත? දෙකම ඇත්ත කියලා පිළිගන්නවද? නැහැ. එක්කෝ ගත්තා කියන එක ඇත්ත නැත්නම් ගත්තේ නැහැ කියන එක ඇත්ත. දෙකෙන් එකයි ඇත්ත. එහෙනම් ආර්ය සත්‍ය හතරයි. සත්‍ය හතරක් තියෙන්න බෑ ලෝකේ. ඇත්තේ හතරක් තියෙන්න පුළුවන්ද? ඇත්තේවා පහක් තියෙනවා. පරම සත්‍ය 25ක් තියෙනවා. ඔහොම හදනවනේ මිනිස්සු ධර්මකාරණා. එහෙම හදන්න බෑ. පරම සත්‍ය එකයි. සත්‍ය දෙකක් තියෙන්න බෑ. ඒකාන්ත වශයෙන්ම දෙකක් තිබුණොත් එකක් ඇත්ත වෙලා එකක් බොරු වෙනවා. එහෙනම් මෙතන හතරක් පවතින්නේ ඇයි? හතරම එකක් නිසා තමයි ඒක හතරම සත්‍ය වුනේ. එකෙන් තමයි ඒ හතරම නඩත්තු වෙන්නේ. ඒ නිසා ඒ හතරට බොරුවක් කියන්න බෑ අපට. මේක බොරු කියලා අයින් කරන්න බෑ. එතන තියෙන්නේ එකයි. ඒ මොකද ඒක? දුක. දුක. ඒ අකුරු දෙක විතරයි ඇත්ත. ඒ නිසා හතර නඩත්තු වෙනවා. ඒකම තමයි ඒ හතර වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අරක අයින් කරන්න බෑ. අයින් කරනකොට අරකත් එක්ක අයින් වෙන්නේ. නිරෝධ වෙන ක්‍රමයේ අයින් කරුවොත් මොනවද අයින් වෙන්නේ? දුක අයින් වෙනවා. නිරෝධයේදී මොනවද අයින් වෙන්නේ? දුක අයින් වෙනවා. දුක තේරුම් අරගෙන දුක අයින් කළාමත් අර කියලා දුක අයින් වෙනවා. දුකට හේතු අයින් කරාම දුක අයින් වෙනවා. මේකේ මොනවද අයින් කරුවත් අරගෙන ඔරිජිනල් එක අයින් වෙනවා. ඒ නිසා අයින් කරන්න බෑ. ඒ නිසා මේ හතරම ඇත්ත කියලා කියලා නිකයිනවා. ඒ නිසා මේ හතරටම ඇත්ත කියන එක දෙන්න වෙනවා. වටිනාකම දෙන්න වෙනවා. හැබැයි ලෝකේ ඇත්ත දෙකක් පවතින්නේ නැහැ. එකයි පවතින්නේ. නමුත් මේ සිද්ධාන්තය එතන වැරදුනා. ඒ බුදුහාමුදුරේ ඒක ලෝකෙට ඉදිරිපත් කරපු තාක්ෂණය වෙනස්. එකම පරම සත්‍ය තුළින් ක්‍රමවේද හතරක් වෙන්නනවා. ඒ පරම සත්‍ය පවතින අර හතර නිසා ඒකෙන් කෝකයින් කළත් පරම සත්‍ය අයින් වෙනවා. ඒ නිසා අර හතරම සත්‍යයි කියලා පිළිගන්නේ වෙනවා. ඒ නිසා තමයි 2600ක් වෙලත් චතුරාර්ය සත්‍ය කියන එක සත්‍ය හතරක් කියන එක අදත් විද්‍යාඥයන්ට මේක පරද්දන්න බැරි. කිසිම කෙනෙකුට ඒක පරද්දන්න බෑ. සත්‍ය එකයිනේ එක හතරෙන් තුනක් බොරුනේ කියලා කියන්න බෑ. ඇයි එකක් අයින් කරපුවම අර ඔරිජිනල් එක යනවා. ඇත්ත කියන එක ඒක නැති වෙනවා. ඒ නිසා ඒක අයින් කරන්න බෑ. ඒක විතරමයි තියෙන්නේ. සිත නැතුව කය පවතින්නේ කොහොමද? සිත නැතුව වේදනාව දැනගන්නේ කොහොමද? සිත නැතුව කාරණාව මැනේ වෙන්නේ කොහොමද? චිත්තානුපස්සනාව අයින් කරොත් මේ තුනම පවතින්නේ. තුනම තිබුණත් වැඩක් නැහැ චිත්තානුපස්සනාව නැත්තම්. ඒ තුනම වඩන්න බෑ. හැබැයි මේක ලෝකෙට කියන්න බෑ. මිනිස්සු පිළිගන්නේ නැහැ. ඇයි? ඒ අවබෝධය නැහැ. ධාරුකිරියට කිව්වම පිළිගන්නවා. අපේ මිනිස්සු පිළිගන්නේ මිනිස්සු පිළිගන්නේ මේක පටවිය මඩලා ඇඟීම් වලින් වඩලා ධර්මිය වඩලා ඉතිපස්සේ තමයි මේ ඔක්කොම සිතේ ක්‍රියාවලියක් කියලා දැනගෙන පස්සේ මිනිස්සු නිවන් දකින්නේ. අතරෙන් පිළිගන්න මානසිකත්වයේ මිනිසුන්ට ස්ථිර දෘෂ්ටියක් වෙලා. ඒ නිසා සතර සටිපට්ඨානෙ කියන්න ඕනේ. හැම සරල කාරණාවක්ම භාග්‍යතුන් වහන්සේ එහෙම කාණ්ඩවලට කොටස්වලට කඩලා තින්නේ ඒ ඉඳමයි. දැන් පටිච්ච සමුපාදය ගත්තාම අවිද්‍යා පත්‍ය සංකාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන පත්‍ය ජාති ජරා රූප ජරා මරණ කියලා දැන් ඕම යනවනේ දිගටම මේක තුල තියෙන එකයිනේ මොකද්ද අවිද්‍යා පත්‍ය සබ්බේ සංකාරා සබ්බ කියලා වචනේ දාන අවිද්‍යා නිසා ඔක්කොම ඇති වුණා ඉවරනේ කතන්දරේ ඇයි මේ කොටස් වලට කැඩුවේ බුදුහාමර එහෙම කිව්වොත් තමයි මේ මිනිස්සුන්ට තේරෙන්නේ මේක පරිප්පු මේක බොන්චි මේක පොලස් ඕම කිව්වමල යකන්නේ ඔක්කොම පස් කිව්වම උන කිట్లా ගියා උන. ඌ මගුල් ගෙදර කෑම කන්නේ. ඌට කවන්නත් බෑ. අද පුඩින් තිනවා. එන එකට අහුවෙන්න මොනේ මං කියලා ඌ පුඩින් කිනවා. වටලබ්බඳ ඒක ඒකට අහුවෙන්න මොනේ කල්ලා ගන්න මොනේ. ඒක අල්ලා ගන්නවා මේකට අහුවෙනවා අරකට බැඳෙනවා ගැටෙනවා. මගුල්ගේ මනුස්සයටයි මගුල්ගේ. ඇයි එහෙම වුණාමලු මිනිස්සු කන්නේ. ඔක්කොම පස් කියලා කිව්වම තක් ගන්න මිනිස්සු නැකිටේ නා අපි ගින් එනෝ ගියා. ඇයි එකයි තින්නේ මිනිස්සු කන්නේ. අර එක එක විදිහට පස්තික හදනවා. හදලා තිබ්බා මිනිස්සු බලන එක එක පාට වලින් එක එක රස මිනිස්සුන්ට හරි සන්තෝසයි. ඒ නිසා ජාතිය හැදෙනවා, ජරාව හැදෙනවා, මේක තලින් දුක හැදෙනවා, මේම සලායත නැදෙනවා. ඒ සලායතන තුලේ මේ මේකක් ඔහොම ඔහොම බුදුහාමර කොටස් කොටස් හද එකම දේ. ඒ අවිද්‍යාව නිසාමයි වැදුනේ. අවිද්‍යාව නිසාමයි ඔක්කොම හදන්නේ. හැබැයි ඔක්කොම ටික අවිද්‍යාවයි කියන එක තමයි කියන්නේ. හැබැයි වෙන වෙනම නිර්වචනය කරන නිසා මිනිස්සු හරි ආසයි ඒක වඩන්න. ඒක ආගෙන ඉන්න කටපාඩම් කරන්න ආසයි. එහෙම එකක් නෙමෙයිද දැන් ලෝකෙ වෙලා තියෙන්නේ. දැන් අවිද්‍යාව අයින් කළාට පස්සේ ඊටු ටික පවතිනවද? එකක්වත් පවතින්නේ නැහැ. එහෙනම් මේක තමයි තියෙන්නේ අවිද්‍යාව විතරනේ. ජාතියක් තියෙන්න බෑ, ජරාවක් තියෙන්න බෑ, මරණයක් තියෙන්න බෑ. අවිද්‍යාව අයින් වුණොත් එයා පිරිනිවන් පානවා. එහෙනම් ජාතිය පවතින්නේ, ජරාව පවතින්නේ, මරණය පවතින්නේ අර අවිද්‍යාව තියෙන නිසා.